සියල්ල අනිත්‍යයි කියලා දකින භාවනා යෝගියා ඉස්සෙල්ලාම පළවෙනි පියවරට පුරුදු කරනවා තමන් අවට තියෙන සියලුම දේවල් ක්‍රමානුකූලව අනිත්‍ය වෙලා යන එක. එයාගේ භෞතික ලෝකය, එයා අදාගත්ත රාමුව අනිත්‍යයි. මේක ඉස්සෙල්ලා දකිනවා භාවනා යෝගියා. මේක දකින්න භාවනා යෝගියාට හැමදේම හත්තරෙනවා. වැඩක් නැහැ, ඉතින් මේවා දීර්ණය වෙනවා මොකටද? පවතින නැත්නම් මොකටද? එහෙම එයා නොදැනුවත්වම ඒ අත්තරින්නේ අර අනිත්‍ය ධර්මතාවයේ තියෙන දක්ෂකම අරක අතහැරෙනවා. මේ විදිහට අර බඩු මුට්ටු වටින්නේ, තමන් පරිභෝජනය කරන දේවල් වටින්නේ, පරිසරය තුළ වටිනාකමක් පේන්නේ, ඒ මිනිස්සුන්ගේ තියෙන සම්පත්වල වටිනාකමක් දැනෙන්නේ. මෙන්න මේ විදිහට මේ භාවනා යෝගියා තුළ ගොඩාක් දේවල් නිරෝධ වෙනවා. ඒ නිරෝධ වෙන ප්‍රතිසතියට අනුව එයාට විවේකයකුත් දැනෙනවා. ඒක මාර්ගඵලයක්ද? නෑ. ඒක යම්කිසි භාවනාවක් වැඩිම නිසා අටගත් සානයක්. කෙලෙස් නිරෝධ වීම නිසා ඒ ප්‍රතිසපේට අනුව ඇතිවෙච්ච නිවීමක්. එහෙම කිව්වොත් නිවැරදි. ඒක මගඵලයක් නෙමෙයි. මගඵලයක් කියලා කියන්නේ මොකද්ද? ඒකින වස්තුව තුල, එහෙම නැත්නම් නාම රූපයේ තුලින් නෙමෙයි දකින්නේ. ඒ ධර්මතාවය තමන් තුලින් දකින්න ඕනේ. ඇයි? මගඵල හැදෙන්නේ ගස්ගල් වල නෙමෙයි. මාර්ගඵල නිර්මාණය වෙන්නේ, ඥානෙ පාළ වෙන්නේ භෞතික වස්තුවල රූපවල නෙමෙයි, තමන් තුල, තමන්ගේ හිතේ. එහෙනම් අවබෝධය කොතනට දෙන්න ඕනේ? තමන් තුල. හැමදේම අනිත්‍යයි. එකක්වත් ස්ථිරව පවතින්නේ නැහැ. එකක්වත් ස්ථිර පවතින්නේ නැහැ. ඇයි ස්ථිරව පවතින්නේ නැත්තේ? මම ස්ථිරව පවතින්නේ නැති නිසා. මම ස්ථිරව පවතින්නේ නැති නිසා මගේ ඥානයට, එහෙම නැත්නම් මගේ සිතට මේ ලෝකේ හැම දෙයක්ම අනිත්‍ය වෙන බව තේරෙනවා. මම ස්ථිර නම්, මම අනිත්‍ය නැත්නම්, මම නිත්‍ය නම් මේ ලෝකේ හැමදේම මට නිත්‍ය වශයෙන් පේනවා. නිත්‍ය වෙන්නේ ඇයි? අනිත්‍ය වෙන්නේ ඇයි? මේ කතා කරන සම්මාදිට්ඨිය. නිත්‍ය වෙන්නේ ඇයි? අනිත්‍ය වෙන්නේ ඇයි? විද්‍යාව තියෙන තැන හැමදේම අනිත්‍ය වෙනවා. අවිද්‍යාව තියෙන තැන හැමදේම නිත්‍ය වෙනවා. අම්මෙක් ඉන්නවා, තාත්තෙක් ඉන්නවා, දරුවෝ ඉන්නවා, ගෙවල් දොරව තියෙනවා, එළහරකුන් දෙන්නෙක් ඉන්නවා, වැසියෝ දෙන්නෙක් ඉන්නවා, පැටවුනුත් ඉන්නවා, එළ දෙන්නුත් ඉන්නවා, කුඹරකුත් තියෙනවා, ගොයම් පැහිලක් තියෙනවා, පුදැල්ලකුත් තියෙනවා, කමතකුත් තියෙනවා, අටුවකුත් තියෙනවා. කවුද? අවිද්‍යාව තුල ඉන්න කෙනා. එයාට මේ ලෝකේ හැමදේම තියෙනවා. විද්‍යාව තුල ඉන්න කෙනාටත් ඔය ටිකම තිබුණොත්, විද්‍යාව තුල කෙනෙක් ඉන්නවා. එයා ඉන්නේ ගඟෙන් එතර, එගොඩ ගඟේ ඉන්නවා ගහක් යට ආහන්සි වෙලා. විද්‍යාවෙන් ඉන්නවා. මෙගොඩ ඉන්නවා ගොවියෙක් අවිද්‍යාවෙන්. එගොඩ ඉන්න විද්‍යාවෙන් ඉන්න කෙනා කියනවා, එදා දරුවා, පස්සේ ළමයා, පස්සේ කෙල්ල, බැන්දම කාන්තාව, දරුවා වුණාට පස්සේ අම්මා, පස්සේ ආච්චි, පස්සේ මිනිය, පස්සේ සෝන. එයා එහෙම එකක් කියනවා. මෙයා කියනවා මේ භාර්යාව ඉන්නවා. එයා වෙන එකක් කියනවා. බලන්න, ගඟෙන් මෙගොඩ අඩි 20ක විතර පරතරනේ. අඩි 20ක මෙයා පැත්තේ ඉන්න කෙනා අවිද්‍යාවෙන් එකක් කියනවා. අඩි 20න් එයා පැත්තේ ආන්සිලා ඉන්න තාපසයා විද්‍යාවෙන් එකක් කියනවා. එයා කියනවා වසුපැටිය ඉන්නවා මට, වසුපැටියෝ. එයා කියනවා එදා ගර්භාෂය, අද වසුපැටියා, එට එළදෙන, පස්සේ වයසක වස්සා, ඉතිපස්සේ මලකුණ, පස්සේ භූමදානය. ඒ කියන්නේ මේක පවතින්නේ නැහැ. පවතින්නේ නැහැ. එයා කියනවා මට කුඹුරු තියෙනවා, මට ලියදු තියෙනවා, මට ගොයම් පැහිලා තියෙනවා, මට කපන්න කෙතකුත් තියෙනවා, මේ දැකද්දකුත් තියෙනවා. එදා මඩ, පස්සේ ගොයම්, අද අස්වැන්න, එට පිදුරු, අනිද්දට පස් මොකවත්ම නැහැ. බලන්න එයා පැත්තේ ඉන්න කෙනාට පේන එක. ඒ කියන්නේ මෙයාට මෙයාගේ අවිද්‍යාව තුළ පැවැත්මක් පේනවා. පවතිනවා කියලා එයාට දැනෙනවා. ඒ කියන්නේ විශ්වාසයි. එයා විශ්වාස කරනවා. කෙතක් තියෙනවා, මේ පැහිලා තියෙන කරල් හොඳට පැහිලා තියෙනවා. හැබැයි අර විද්‍යාව ඉන්න කෙනාට පේනවා එදා ගොයන් කියලා කිව්වා. ඊට කලින් වපුරලා කියලා කිව්වා. ඊට කලින් මඩ කියලා කිව්වා. ඊට කලින්

ආයුනන්ස ඇස් දෙක වගන අර කට්ටිය කල්පනා මාරවනේ මේ මිනිස්සු ඇටසැකිලි යන්නේ නැහනේ. ඇටසැකිලි යන්නේ ඇටසැකිලි වලට සිතක් නැහැ. ඇටසැකිලි කොහොමද පයින් යන්නේ? එහෙනම් ඇත්තටම මිනිස්සු මේ ගිහිල්ලා තියෙන ඇටසැකිලි ගියා කියන්නේ මිනිස්සු එක්ක අර කට්ටියට තේරෙන. ඇයි මේ මිනිස්සුя පේනුන්නේ නැත්තේ? අර පේන දේ විඳින්නේ නැහැ. උන් තාපසයාගේ ඇස් දෙක. අපි දැක්කාම අපෙන් ඇවිල්ලා ආන තාපසිතමනේ මිනිස්සු නෙමෙයි මිනිස්සු ලස්සන ගෑනලා මේ ගියේ. අවුරුදු 25ක් විතර. තායක් ඇඳගෙන ගියේ. මාළ දෙකක් තිබුණා. එකක නම් මණිකක් තිබුණා. මේ මිනිස්සු කල්පනා තාපසයා තපස්කම කරලම නැහනේ. මේ තාපසයා ගැති භාවනා මොකද? මේ තාපසයා සම්පූර්ණ කඩේ ගිහිල්ලා පොලේ ගිහිල්ලානේ. සම්පූර්ණ මේ තාපසයා රට පුරා ඇවිදින කෙනෙක්. හැබැයි නැකිටින්නේ නැහැ. වාඩිලයි කියන මුළු රට පුරාම ඇවිදින මේ තාපසයා. ඇයි? ඇස් වලින් ඇවිදිනවා යා. කන් වලින් ඇවිදිනවා. මේ අසංවර තාපසෙක් එක්ක මිනිසුන්ට තේරෙනවා. ඇත්ත තාපසයා ඇස් වලින් කිසිම දෙයක් විඳින්නේ නැහැ. එයාට පේනවා විතරයි බලාගෙන ඉන්නවා. ස්වාමීන් වහන්සේ අර ලොකු ගහක් කම්බ වුණාද බුවන් තැනකොට? ගහක් බාධකයක් තිබුණා තමයි එතන එනකොට ඒක ගහක් වෙන්න ඇති. මොනවාද එකක් වැදෙන්න ගියා අයින් වෙලා ගියා. ඒක ගාද කණුවද ඇතෙද්ද මොකවත් ඒක හිතුවේ නැහැ. මිනිස්සේ ගියාම ඒක ඇඩරුව පේන්නේ නැහැ. ඇයි? විඳින්නේ නැහැ තාපසයා. විඳින්නේ නැති නිසා මේ ලෝකයේ කිසිම නාම රූපකින් කෙලස් ගෝචර වෙන්නේ නැහැ. නාම රූප ගෝචර වෙනවා කෙලස් ගෝචර වෙන්නේ නැහැ. කෙලස් ගෝචර වෙන්න ක්‍රමයක් නැහැ. ඇයි මේ අනිත්‍ය වඩන භවනා යෝගයට මේක තේරෙන්නේ නැත්තේ? ඒ තාපසයා මේක දකින්න එපායි. ඒ බත් ටික ගත්තාම ඒ දාන පාත්‍රය ගත්තාම දාහනේ කතා කරලා කියනවා මේ කතන්දරේ. වෙන කවුරුත් කියන්නේ දාන පාත්‍රය කතා කරනවා බණක් කියනවා. සාමිනි පොඩ්ඩක් ඉන්න වළඳන්න එපා මේ කතාව අහලා ඉන්න. ලුණු ඇඹුල්ල වහන්සේ රසයි කියනවා. ඇයි ඒක විඳින නිසා? දැන් තාම විඳින නෑනේ. මේකේ රස මොකද්ද කියලා දන්නේ ලුණු තියනවද නැද්ද ඇඹුල් තියනවද නැද්ද මොකවත් දන්නේ නෑ. කාට රස කිරි රස තිත්ත රස මොකවත් දන්නේ නෑ. ඒ නිසා ඔබ වහන්සේට ප්‍රශ්නයක් තියන නැහනේ. හැබැයි අනල කටක් වළඳලා බලන්න ඔබ වහන්සේට වෙනද? ඔබ වහන්සේට සතුටු වෙලා ඔබ වහන්සේ අත පාත්‍රය ඇතුලේ කියලා නිකන් සවල මුල්ලෙන් අදිනවා වගේ රේකෙන් අදිනවා වගේ අර ඇඹුල අදිනවා. ඇයි? ඒක රසයි. මේක තිත්තයි. මේක ඉමින්තරේ අර උදැල්ලෙන් තල්ලු කරනවා වගේ මේ පැත්තට තල්ලු කරන පාත්‍රයද ඔබ වහන්සේ යුද්ධයක් කරන පාත්‍රය ඇතුලේ. යුද පිටිය පාත්‍රය ඇතුලේ. ඇයි අර කට්ටියට පාර දෙනවා? මේ කට්ටිය උරතල් කරනවා, අර කට්ටිය ලං කරනවා, මේ කට්ටිය මිශ්‍ර කරනවා, මේ කට්ටිය දැක්කම කෙලේනවා, අර කට්ටිය දැක්කම තරහා යනවා. දැන් මේක සම්පූර්ණ යුද පිටියක්. පාත්‍රය කතා කළා කියනවා ඔබ වහන්සේ ආවේ මානකම කරන්න. ඔබ වහන්සේ සෙබලෙක්වගේ යුද්ධ කරන්න ආවේ නැහැ. ඔබ වහන්සේ යුද්ධයක් අල්ලන්නේ යුද්ධ පැත්තකින් තියලා දානේ වළඳන සේක්වා. තාපසයට මේවා පේන්න ඕනේ. තාපසයාගේ තපස්කමට මේවා දැනෙන්න ඕනේ. මේවා ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. අද අපේ ජීවිතයේ ගත්තාම මේ අනිත්‍ය ධර්මතාවය වඩනකොට මේ ලෝකේ හැම දෙයක්ම අනිත්‍ය වෙන්නේ ඇයි? පෘථිවිය භ්‍රමණ වෙන නිසා. ප්‍රශ්නයක් නේ ඇත්ත. ඇයි මේ ලෝකේ හැම දෙයක්ම අනිත්‍ය වෙන්නේ? භ්‍රමණය වෙනකොට ඔක්කොම නියස්ත්‍යයට හැදෙනවා. හැදෙනකොට මේ අණු ඔක්කොම ජීර්ණ වෙනවා. මිනිස්සු දිරාපත් වෙනවා, වයසට යනවා. ඒ ඉන්න එකක්වත් පවතින්නේ නැහැ. ඒකත් ඇත්ත. හැබැයි මේ හැම දෙයක්ම මිනිස්සු තියනවා කියලා කියනවනේ. දරුවෝ ඉන්නවා, භාර්යාව ඉන්නවා, කෙත් තියනවා, වතු පිටි තියනවා, එළ දෙන්නු ඉන්නවා, කිරි දෝනවා, ගොයනුත් කපනවා, වී තියනවා, බතුත් තියනවා. ඕම කතන්දර කියනවනේ මිනිස්සු. ඒතුළ ඒ කට්ටියට තියනවනේ. කණ්ඩායමකට තියෙන්ඩයි කණ්ඩායමකට නැති වෙන්නයි කොහොමද ඒ ධර්මතාවය? ඒ කියන්නේ පැවැත්ම තුළ ඉන්න කට්ටියට හැම දෙයක්ම පවතිනවා. නොපැවැත්ම තුළ ඉන්න කට්ටියට එකක්වත් පවතින්නේ නැහැ. අවිද්‍යාව තුළ ඉන්න මිනිසුන්ට හැමදේම ස්ථිරයි. විද්‍යාව තුළ ඉන්න අයට හැමදේම අස්ථිරයි. එහෙනම් විද්‍යාව තුළ ඉන්න කට්ටියට විතරලු මේ ලෝකය අනිත්‍ය පේන්නේ. ඇයි? එයා අනිත්‍ය නිසා එයාට තේරෙනවා මම අනිත්‍යයි. ඒ නිසා සියලුම දේ අනිත්‍යයි. තථාගතයන් වහන්සේත් අනිත්‍යයි. ශාසනය ඒකත් අනිත්‍යයි. කල්‍යාණ මිත්‍රයා එයාත් අනිත්‍යයි. මානකම ඒකත් අනිත්‍යයි. පින්වම් පානවනේ ඒකත් අනිත්‍යයි. අවබෝධය ඒකත් අනිත්‍යයි. මෙච්චර කාලයක් කමාරි පාරමිතා ඒකත් අනිත්‍යයි. පින්වම් පානකට පාරමිතා කොහෙද ඉතුරු වෙන්නේ? ඒකත් ඉවරයි. ඔක්කොම අනිත්‍යයි. මේකේ තාපසයට තේරුනාම යා නිවැරදි දිට්ඨියක ඉන්නවා. ඒ දිට්ඨිය මොනවා කරලත් කඩන්න බෑ.